Namo tassa bhagavato arahato sammāsambuddhassa. Dai me midiri pandara api shravane kirimata sudanam vanne maitri bhavanawa tulin gætīma nati karaganne kohomada gætīma pilibanda avabodhe laba ganne kohomada kiyana eka pilibandawa tamai ape avadanama yomu karannata sudanam wenne. Siyalu sattvayo suwapath wewa, niduk wewa, nirogi wewa, nivanin senasetwa kiyala sajjayana karana bhavana yogiyata gætīma pilibandawa ඇත්තටම අවබෝධයක් තියෙන්නට පුළුවන් කමක් නැහැ. අපි හිතාගෙන ඉන්නවා මෛත්‍රී භාවනාව කියලා කියන්නේ මේ ලෝකේ සුන්දරම භාවනාව, කිසිම ප්‍රශ්නයක් ගැටලුවක් නැති භාවනාව. මේ මෛත්‍රී භාවනාව තරම් මේ ලෝකේ පාසු සරල භාවනාවක් නැහැ කියලා. මෛත්‍රී භාවනාව වඩාගෙන යනකොට ඒ භාවනා යෝගියාට තේරෙනවා මේ මෛත්‍රී භාවනාව තරම් සංකීර්ණ භාවනාවක් මේ ලෝකේ නැති බව. මක් නිසාද? මෛත්‍රී භාවනාව කරනකොටගෙන ප්‍රතිජන ස්වභාවය නැති කරලා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරියත් ඵලවලට ඇවිල්ලා පසේබුදු මහරහතන් වහන්සේ බවට පත් වෙලා සම්මා සම්බුද්ධත්වයට වෙනකම්ම යන්න පුළුවන්කම තියෙනවා මේ මෛත්‍රී භාවනාව කරනකොටගෙන. එනම් සම්මා සම්බුද්ධත්වයට යන්ට නම් මේ ලෝකයේ තියෙන සෑම ගැටලුවක්ම निराකරණය කරන්ට හැකියාව මේ භාවනාව සතුයි. අපි ළඟ තියෙන සෑම අඩුපාඩුවකටම අපට භාවනාව අවශ්‍ය නැහැ. හේතුව මෙතනින් බුද්ධත්වයටම යන්න පුළුවන් නම් මේ භාවනාව තුළින් ඒකාන්ත වශයෙන්ම සෑම සියලු අඩුපාඩුවක්ම නිවැරදි විය යුතුයි. දැන් අපට තේරෙනවා මේ මෛත්‍රී භාවනාව කරනකොටගෙන අපගේ මිනිසත් භවයේ වැඩ නිමා වෙනවා නම් සෑම කාර්යයක්ම මේකෙන් සිදු වේ යුතුයි. අපගේ ජීවිතය දෛනිකව පවත්වාගෙන යනකොට අපි මුහුණ දෙන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි ඇලීමේ ප්‍රශ්නය, අනිත් එක තමයි ගැටීමේ ප්‍රශ්නය. නම් මේ ගැටීමේ ප්‍රශ්නය අපගේ චෛතසිකය තුළින් නිර්මාණය වෙන්නේ කොහොමදයි කියලා බලනකොට මෛත්‍රී භාවනාව පුරුදු කරන, ඒ භාවනාව දෛනිකව වඩන භාවනා යෝගියා භාවනාව පටන් ගන්නකොටම එයාට අදාසක් පාළ වෙනවා. ආවල් අයට මම විශේෂයෙන් මෛත්‍රී කරමි, මෛත්‍රී භාවනාව වඩමි කියලා. ඒ භාවනා යෝගියා කල්පනා කරනවා, ඇයි මේ ලෝකේ කෝටි 800ක් ඉන්නකොට මම මේ විශේෂ මේ එක්කෙනෙක් දෙන්නෙකුට, එමනම් අත්තට දෙනෙකුට මම මේ භාවනා වඩන්නේ කියන ප්‍රශ්නය එයාට මතුවෙනවා. තවත් විශේෂ ගැටලුවක් තමයි මේ භාවනාව තුළ තියෙන ලංකාවට විතරක් සීමා කරගෙන මේ දිසාවල් මුල් කරගෙන දිස්ත්‍රික්ක මුල් කරගෙන කරන භාවනාව. එනං මෛත්‍රී භාවනාව කරලා තියෙන්නේ සියලු සත්වය සෝපත්තේත්වා කියන භාවනාව වඩලා තියෙන්නේ මේ ලංකාවේ ඉන්න මිනිසුන්ට සාපේක්ෂව. එතකොට විදේශයේ ජීවත් වෙන කිසිම මිනිසෙක් පිළිබඳව, සත්වයෙක් පිළිබඳව අපි තුළ මෛත්‍රියක් නැත කියලා බලනකොට මෛත්‍රිය තියෙනවා. අපගේ විඥාණය තුළ මේ ලෝක සත්‍යයටම මෛත්‍රිය තිබුණත් ඒක අරියට පරිපූර්ණත්වයක් තුළින් වඩා ගැනීමේ අවස්ථාව අපට උදා වෙලා නැහැ. අපි සාකච්ඡාවට භාජනය කළා දිසාවල් පිළිබඳව භාවනා කරනකොට එක එක දිසාවල් වල අපේ අතුරු ඉන්නවනම්, දුස්සීල මිනිස්සු ඉන්නවනම් අපේ භාවනාව ඒ දිසාවල් දිහා මෙනෙහි කරනකොට ඒ සිද්ධි මතක් වෙනවනම්, ඒ අයගේ රූපම වෙනවනම් මෛත්‍රී භාවනාව එතන తాවකාලිකව චංචල භාවයට පත් වෙනවා. අපි කොච්චර සුවඳ සීලීව කතා කරන්න පුරුදු වෙලා තිබුණත්, අපි ආදරෙන් සෙනෙහසෙන් කතා කරන්න සිනා වෙලා කතා කරන්න පුරුදු වෙලා සිටියත් අතුරේකට කතා කරන්න ගියාම අපට ඒ මානසිකත්වයේ එන්නේ මම මෛත්‍රිය වඩමි මම අනුකම්පා කරමි මම මෙයාත් එක්ක තියෙන තරාව නැති කරගනිමි කියන මොනතරම් චේතනා පෙරදරි කරගෙන තිබුණත් අරමුණු කොටගෙන තිබුණත් අතුරා දකින්නකොට මිතුරාට මෙන් ඒ මානසිකත්වයේ එන්නේ නැහැ. කොච්චර දරුවෝ අපි ආදරෙන් ඔළුව අතගාලා උරතල් වචන වලින් කතා කළත් අපේ දරුවට තියෙන ඒ ආදරය අපේ දරුවට තියෙන ඒ සෙනෙහස අපේ දරුවා කෙරේ තියෙන බැඳීම තවත් දරුවෙකුට කිසිසේත්ම නැහැ. එහෙනම් මේ தত্ত্বය මගාරින් නැතුව නිදාස් වෙන්නේ නැතුව අපගේ ජීවිතේ පුළුවන්කමක් නැහැ අපට සංසාර විමුක්තියටපත් වෙන්න. එහෙනම් මේ මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා මේ වගේ ගැටලු ටික විසඳගත්තේ නැත්නම් ඒ සිත මනාකොට ධර්මානුකූලව ලෝකෝත්තරව සකසා ගත්තේ නැත්නම් එයාට මේ ගමන යන්න බෑ. මග කොහෙරි තැනක නවතිනවා. අපි දන්නවා අපගේ විහාරස්ථාන භූමිවල දෙපොයේ දවසට සියලෝම පින්වතුන් සිල් සමාදන් වෙලා මෛත්‍රී භාවනා වඩනවා. මෛත්‍රී භාවනා වඩුණා නම් තරහා යන්න බෑනේ. තරහා යන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් අත්උස්සන්න කිව්වාම කිසිම කෙනෙක් අත්උස්සන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ අවංකවම පිළිගන්නවා තමන්ට තරහා යන බව. එතකොට මේ මෛත්‍රී භාවනාව තුළින් මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලවාම මෛත්‍රී භාවනාව කෙරිලා තියෙනවා. හැබැයි මොකවත් වෙලා නැහැ. එහෙනම් මේ ගැටීමේ ස්වභාවය අපි තේරුම් අරගෙන ඒ ස්වභාවයෙන් අත මිදෙන එක තමයි අද අපගේ සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ. එහෙනම් මේ ගැටීම කියලා කියන්නේ මොනවද? අපි මෙයාට විශේෂයෙන් භාවනා කළ යුතුයි කියන අරමුණම ගැටීමක්. භාවනාවේදී යම්කිසි කාරණාවක් පිළිබඳව යම්කිසි කෙනෙක් පිළිබඳව වැඩිපුර මෛත්‍රී කිරීමත් විශේෂ ගැටීමක්. මෛත්‍රී භාවනාව නොවනවා නම් ඒ නොවන නිසා අපි එක අත්තරිනවා. ඒකත් ගැටීමක්. මෛත්‍රී භාවනාව සමහර අයට වෙන්නේ නැහැ. ඒ නිසා උවමනාවේ දත්මිටි කාගෙන වඩනවා. ඒ කියන්නේ ඒකත් ගැටීමක්. මෛත්‍රී භාවනාව තුළින් අපට කලකිරෙනවා. මේ වගේ මට අපරාධ කරපු, නිନ୍ଦා කරපු, අපාස කරපු මේ මිනිසුන්ට කොහමද මම යාපතක් දෙන්නේ? යාපත දීලා බෑනේ. එන හතක් වදින්න පාය මේ මිනිසුන්ට. ඉතින් සුවපත් වෙලා නිදුක් වෙලා නිරෝගීව ඉත්තාගේ මේ මිනිස්සු කරපු වැරදි වලට මොකවත් වෙන්නේ නැහනේ. ඒක හරි අසාධාරණයිනේ. ඒ මිනිසුන්ට බලාගෙන ඉඳි අංශභාගය දෙන්න පාය. ওই විදිහට සාප වෙනවා මිසක් ඒ සංසාර දුකෙන් විමුක්තියටපත් වෙන්න අපට මා කරුණාව පාල වෙන්නේ නැත්නම් මේකට කියන වචනය තමයි ගැටීම. ඇයි මිනිසුන්ට අපි එන ප්‍රාර්ථනා කරන්නේ? ඇයි මිනිස්සු අකාලයේ ලෙඩ වෙන්න ඕනේ කියලා පතන්නේ? අන්න ඒ මෛත්‍රිය නැති අකරුණාවන්ත කමේ අවස්ථාව අපිට අපිටම දකගන්න පුළුවන්කම තියෙනවා. මෛත්‍රී භාවනාව වඩනකොට අපි මේ භාවනාව තුළින් මේ ලෝකෙට යම්කිසි දෙයක් දෙන්න ඕනේ. ඒ දෙන්නේ මොනවද කියන එක පිළිබඳව අපි ඉස්සෙල්ලාම අවබෝධය ලබන්න ඕනේ. මේ මෛත්‍රී භාවනාව තුළ තියෙන විශේෂ අභිරහස තමයි අපි මේ ලෝකේ කිසිම කෙනෙකුට මෛත්‍රිය නොදෙමු කියන එක. මේ අභ්‍යන්තරයේ තියෙන ගොඩාක් ගැඹුරු විද්‍යාත්මක භාවය දැනගත්තේ නැත්නම් මෛත්‍රියක් වඩන්න තියා මෛත්‍රියක් කෙරෙන්නේ නැහැ අපට. නිකන් කියන එකවත් අපට කෙරෙන්න එපාය. ඒ ටික කරගන්නත් බෑ. අර මිනිස්සු කෙරේ තියෙන තරහට කියවෙන්නේ නැහැ ඒ ටික. එහෙනම් මෛත්‍රී භාවනාව තුළින් මෛත්‍රියක් කෙරෙන්නේ නැත්නම් මොනවද කෙරෙන්නේ කියලා බලුවාම අපේ කර්මයේ ගනුදෙනුව ඉවර කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඇයි අපි මේ ලෝකෙට මෛත්‍රී කරන්නේ? මේ ලෝකයේත් එක ගනුදෙනුවක් තියෙනවා. මේ මා පොළවේ උත්පත්තිය ලැබපු මේ තප්පරයේ ඉඳලාම අපට මේ ලෝක සත්වයා පිළිබඳව විශාල කර්ම ගනුදෙනුවක් තියෙනවා. දැන් බලන්න අපට හිතෙනවා නෑ අපට සම්බන්ධ තියෙන්නේ 35 දෙනෙක් එක්ක විතරයි. අපේ ඥාතියෝ මිත්‍රයෝ මේ වගේ මං අඳුරන කට්ටිය 35ක් ඉන්නවා. ඒ කට්ටියත් එක්ක විතරයි කර්ම තියෙන්නේ. මේ නාඳුනන පිටරටවල් වල ඉන්න විජාතිකයොත් එක්ක මට ගනුදෙනුවක් නෑ. ඒ අය දැකලත් නෑ. ඒ අය මට බනින්නෙත් නෑ. ප්‍රශංසා කරන්නෙත් නෑ. කිසිම ප්‍රශ්නයක් නෑ කියලා. කල්පනා කරලා බලන්න තමන් කකුලට දාන සෙරපුව කවුද ඇදුවේ? තමන්ද ඇදුවේ? නෑ. ඒ අන්තික හදපු කට්ටිය වෙනම කණ්ඩායමක්. ඒක අලෙවි කරපු කට්ටිය වෙනම කණ්ඩායමක්. ඒක මිලට ගත්ත කට්ටිය වෙනම කණ්ඩායමක්. ඒක නිෂ්පාදනය කරපු ආයතන වෙනම කණ්ඩායමක්. ඒක මිලදීලා ගත්ත තවත් කට්ටියක් ඉන්නවා. පූජා කරපු තවත් කට්ටියක් ඉන්නවා. අඳින්නේ මම. එහෙනම් මේ සෙරප්පු දෙක මගේ කකුලට පාදාවරණයක් වශයෙන් පළඳ ගන්න මෙතනට ගේන්න ලක්ෂ කීයක් මේකට සම්බන්ධ වෙලා තියෙනවද? එහෙනම් එතනින් පොඩ්ඩක් උඩට එනකොට මගේ කය වා ගන්න මේ ඇඳුම මමම නූල් අරගෙන මමම නූල් අදලා මමම ඇඳුම හදලා මමම මාගෙන ඇඳගත්තද කියලා බැලුවාම ඒ මොකවත් මම කරලා නැහැ. එහෙනම් මේ ඇඳුම් වලට නූල් හදන එකේ ඉඳලාම මේ කය වාණ්ඩ ඇඳුම මැහිලා අතට අම්බෙනකොට මේකට සම්බන්ධ කට්ටිය කී දෙනෙක්ද කියලා බලුවාම ලක්ෂ ගණන් මිනිස්සු මේකට සම්බන්ධයි. අතට ගන්න ආහාර පානය මා විසින්ම හදාගත්තේ වද කියලා බලුවාම ඒ එළවලු හදපු තැන් එක එක තැන්වල, ඒ ආල්ව පුරපු තැන් එක එක තැන්වල. එහෙනම් මේ ආහාර පාන මම පාවිච්චි කරන බඩුමුට්ටු දෛනිකව පරිහරණය කරන දේවල් මේ හැම එකක්ම බලනකොට අද්දුරකතනේ ඉඳලාම ලක්ෂ කෝටි ගණන් මිනිස්සු මේකට සම්බන්ධයි. එහෙනම් මට මේ ලෝකේ තනියෙන් ජීවත් වෙන්න බෑ. ඇයි? මට ජීවත් වෙන්න කෝටි ගණක මිනිසුන්ගේ උදව් ඕනේ. ඇයි? මට දුරකතනේ කාටද කතා කරන්න ඕන නම් දුරකතනේ මට අදා ගන්න බෑ. ඒක නිර්මාණය කරන්න අදන්න විශාල සංඛ්‍යාවක් ඉන්න ඕනේ. අලෙවි කරන්න ඉන්න ඕනේ. ගෙන්න ගන්න ඉන්න ඕනේ. බෙදා අරින්න ඉන්න ඕනේ. පස්සේ මට ඒක ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් මේ ලෝකෙම මිනිස්සු දෛනිකව මට සම්බන්ධ නම් මේ කර්ම ගනුදෙනුව තියෙන තාක්කල් මම කොහොමද නිදහස් වෙන්නේ? දේශනාවේ සඳහන් වෙනවා මේ කර්මය ගෙවිලා ඉවර වෙන තාක්කල් අපිට නිවන් දකින්න බෑ. එහෙනම් කර්මය අවසන් කරන්න ඕනේ, නවත්තන්න ඕනේ. එහෙනම් මේ ලෝකේ නැවතිච්ච අය නවත්තලා තින්නේ ඉපදීමද කියලා බැලුවාම කර්මය නවත්තලා තින්නේ. කර්මය නැවතිච්ච නිසා ඉපදීම නැවතිලා. එහෙනම් අපගේ ජීවිතය තුළ මේ තරම් කෝටි ගණන් මිනිස්සු දෛනිකව අපෙත් එක්ක සම්බන්ධ වෙනවා නම් අවුරුද්ද පුරා සම්බන්ධ වෙච්ච මිනිසුන්ගේ සංඛ්‍යාව මුළු ලෝකෙම නම් කොහමද අපි ආවල් කට්ටිය විතරයි මට සම්බන්ධ කියන තීරණයට මං එන්නේ? එහෙනම් මේ වාගේ අපගේ ජීවිතවල අපි පරිහරණය කරන්නේ නැති බාණ්ඩ මොනතරම් අපේ ජීවිතේ ගනුදෙනු කරනවද? එහෙනම් අපි යම්කිසි ස්ථානයකට ගිහිල්ලා ඒ ස්ථානයේ තියෙන ගොඩනැගිල්ලේ වාඩි වෙනකොට ඒ වාඩි වෙන ගොඩනැගිල්ලේ ටයිල් ටික දිහා බලනකොට ඒ ටයිල් ටික අපි හදපු එකක් නෙමෙයි, ඒක හදලා තියෙන වෙනත් කම්පැනි එකකින්. ඒකේ වැඩ කරලා තියෙන ලක්ෂ ගණන් මිනිස්සු. ඒවා ගෙන්නපු කට්ටිය, බෙදාරපු කට්ටිය මේම ගත්තාම ලක්ෂ ගණන් මිනිස්සු. අඳුරු වැටෙනකොට අපේ බල්බ් එකක් දල්වනවා, ආලෝකය හම්බෙනවා, අපි වැඩ ටික කරගන්නවා. ඒ ආලෝකයේ දීපු බල්බ් එකේ මිනිස්සු කොච්චර සංඛ්‍යාවක් අපට සම්බන්ධද කියලා බලුවාම ඒකත් කෝටි ගණන් මිනිස්සු සම්බන්ධයි. එහෙනම් මේ හැම එකක්ම කර්ම ඒ මිනිස්සු අපට යම් කිසි උදව්වක් කරනවා ඒ උදව්ව කරන්න අපි ඉපදෙනවා ඉපදිලා ඒ උදව්ව කරනවා ආයි ඒගොල්ලෝ අපට ඒ උදව්ව කරනවා මේක ධන දෙනවා එහෙනම් මේ ධන දෙනව නතර කරන්න අපට ක්‍රමයක් නැහැ මේ කර්මය ඉවර කරලා දාන්න අපට කිසිම පිළියමක් නැහැ ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෛත්‍රී භාවනාව තුළින් මේ ලෝකේ සියල්ල නිමා කළ හැකි බුද්ධත්වයට යනකම්ම යන්න පුළුවන් කියලා. එහෙනම් අපේ ජීවිතයේ තුළ අපි මේ මෛත්‍රී භාවනාව කරනකොට මේ ලෝක සත්‍යයට සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය නිර්වාණ සම්පත්‍ය අපි ප්‍රාර්ථනා කරනකොට පූජා කරනකොට මේ මිනිස්සු නිවන් දකිනවා නම් ඒ මිනිස්සුත් එක්ක තියෙන කර්මයට මොකද වෙන්නේ කර්මයක් නිවන් දකිනවා නිවන් දකිනවා කියලා කියන්නේ නිවිලා යනවා ඉවර වෙලා යනවා නැවතෙනවා නැවත පරිසම් දෙන්නේ එහෙනම් යම් කිසි කෙනෙක් අපෙන් පලි ගන්නවා නම් පිටිපස්සෙන් අපෙත් එක්ක ලෝබැඳ බැඳ එනවා නම් ඒකට හේතුව එයත් එක්ක විශේෂ කර්ම තියෙනවා විශේෂ කර්මයට තියෙන එකම පිළියම තමයි මෛත්‍රිය වඩන එක මෛත්‍රිය තුළින් අපට ඇතිවෙන මානසිකත්වයයි වටින්නේ මෛත්‍රියට වඩා අපි අවුරුදු 20ක් සුවපත් වේවා කියලා ජප කරලා කිසිම කෙනෙකුට මෛත්‍රියක් වැඩෙන්නේ නැත්නම් අපි තුල උත්තරීතර ගුණධර්ම වැඩිලා නැත්නම් ඒ ජප කරපෝ ඒ අවුරුදු 20 කාලයේ අපරාධේ එනම් මෛත්‍රිය තුලින් ඇතිවෙනව මානසිකත්වය මෛත්‍රිය තුලින් අටගන්නව මානසික ස්වභාවය අපට ගොඩාක් වැදගත් ඒක තමයි ඉදිරියේදී අපගේ විමුක්තිය බවට පත් වෙන්නේ මෛත්‍රිය වඩලා වඩලා සිත මුරුදු කරලා සෑල්ලු කරලා සරල කරලා හැමදේම දරාගෙන ඉන්න මානසිකත්වය ඇති වෙලා කිසිම කෙනෙකුට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැති මට්ටමට අහිංසක සිතක් බවට මේකපත් වුණාම බලන්න මිනිස්සු ඇවිල්ලා අපට බහිනකොට මොනතරම් කර්ම ඇති නොකර අපට ඉවසන්න පුළුවන්ද කියලා මේ මෛත්‍රී භාවනාව කරන භාවනා යෝගියා මේ ලෝකේ ක්‍රමක්‍රමයෙන් ගැටෙන එක නවත්තනවා අඩු කරනවා හේතුව මෛත්‍රියේ අඩුව නිසා තමයි ද්වේෂය අට අරගෙන මේ ලෝකේ හැම තැනම හැම ප්‍රශ්නයකදීම අපි ගැටෙන්නේ මෛත්‍රියේ ප්‍රශ්නයක් මේක යම්කිසි කෙනෙක් එක්ක අපට අමනාපයක් ඇති වෙනවා නම් ඒ අමනාපයට හේතුව මොකද්ද ඒ අමනාප වෙන්ට සූදානම් වෙලා ඉන්න කෙනාත් එක්ක තියෙන මෛත්‍රිය අඩුකම නේද එනම් මේ මෛත්‍රියේ ප්‍රශ්න නිසා අපගේ ජීවිතය අවුල් වෙනවා දරුවෝ අපට පිටුපානවා ඥාතියෝ සහෝදරයෝ වෛර බැඳ ගන්නවා සමාජය අපිව ඉවත් කරනවා මේ ලෝකේ සෑම තැනම අපට ප්‍රශ්න එනම් මේ මෛත්‍රිය තිබුණ සියලු ප්‍රශ්න වලට විසඳුම අම්බෙනවා මෛත්‍රිය අඩු වුණොත් නැති වුණොත් අමතනම ප්‍රශ්න ඇති වෙනවා අපි යම්කිසි කෙනෙකුට කතා කරලා වාසනාවන්ත පින්වත්නි මෙතනට ඇවිල්ලා ධර්මයේ ශ්‍රවණය කරන්නට සසර දුක නිවා ගන්නට අවශ්‍ය කටයුතු කරන්න කිව්වාම ඒගොල්ලෝ හරි සන්තෝෂ වෙලා ධර්මයේ ශ්‍රවණය කරනවා කොහොමද අපි කැත කතා කරලා අපාස නින්දා කරලා ඒ මිනිසුන්ට ධර්මය හාන්දෙන්න මේ විදිහට අමදාම අවිදවිද ඉඳලා හරියනවද දැන්වත් මේක කරන්න එපාය කියලා තමන් නිවන් දැකපු නැති එක පිළිබඳව තාම තමන් භවයේ යන එක පිළිබඳව නිিন্দা කරලා අපාස කරලා කතා කරලා බනාගන්න කියලා කිව්වම බනහන්න තියා ඒගොල්ලෝ පූජා භූමිය පැත්ත පලා දෙන්නේ එහෙනම් බලන්න මේ මෛත්‍රිය තියෙනකොට ලෝක සත්‍යය සාවධානව මේක ශ්‍රවණය කරලා නිවන් දකින්නවා මෛත්‍රිය නැතුව කතා කරනකොට ලෝක සත්‍ය නිවන් දකින්න තියා නිවන් මාර්ගය කියන ආන්නවත් එයා කැමති නැහැ. එහෙනම් මේ ලෝකයේ ඇතිවෙච්ච සෑම ප්‍රශ්නයක් තියා බලන්න අපගේ ජීවිතයේ තියෙන අමනාපකමක් අරගෙන බලන්න ඇයි අමනාපකම ආවේ? මම යථාර්ථවත් වෙලා බගෑපත් වෙලා වැරද්දක් නැති වුණත් මම වැරද්ද බව පිළි අරගෙන මම සමාව ගත්තා නම් අදටත් අපට මේ ලෝකේ මිතුරෝ විතරයි ඉන්නේ, එක අතුරෙක් නැහැ. ගෙවල් වල වෙන ඕනම අඩුපාඩුවකදී ඒ සෑම අඩුපාඩුවක්ම ඉවසගෙන දරාගෙන ඒ හැම එකක්ම මගේ වරදක් කියලා පිළිගන්නවා නම් අදටත් අපට ජීවිතය තුළින් රාත් වෙන්න පුළුවන්. ගෙවල් දොරවල් වලට පිටුපාලා අපි මාන වෙන්නේ නැහැ. ඇයි මාන වෙනවා කියලා කියන්නේම එයා තුළ ද්වේෂය තියෙනවා, ඒ මිනිසුත් එක්ක වෛරයක් තියෙනවා. අපට තියන්නේ අඩුව හදන්න නම්, මේක තුළ තියෙන කෙලෙස් ටික නිරෝධ කරන්න නම් ඒක කොතන කෙරුවත් මොකද? එහෙනම් සම්බුද්ධ ශාසනයක් නැති කාලේ අසිත තවුසලා කොහොමද මේවා දිනු කළේ? එහෙනම් පරචිත්ත විජාන ඥානය ඉරිදි උත්තරීතර මනුෂ්‍ය ධර්ම මේවා දිනු කරේ කොහොමද? සාමාන්‍ය ජීවිතයක් තුළ ඉඳලා නේද? පැවිදිකමක් තිබුණ නැහැ, උපසම්පදාවක් තිබුණ නැහැ, උන්වහන්සේලාට ශාසනයක් තිබුණ නැහැ. ඒ විනය පදාගෙන ආරක්ෂා වෙන්න මොකවත් නැතුව ජී සමාජයත් එක්ක ජීවත් වෙලා නාන ප්‍රකාර ප්‍රශ්න ගැටලුවලට මුහුණ දීලා ඒ මට්ටමින් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයක් නැතුව ඇදෙන්න පුළුවන් නම් බෞද්ධකමේ ඉඳගෙන මේ තරම් උත්තරීතර ධර්මයක් පවතින කාලය තුළ ඇයි අපට ගීගෙවල් වල ඉඳලා මේක අදන්ඩ බැරි කියලා බලනකොට මෛත්‍රියේ ප්‍රශ්නේ නිසා ගීගේ ගිනිගයක් වෙලා. එහෙනම් අපේ ජීවිතය තුළ මේ ගැටෙන අවස්ථා අපට තේරුම් අරගෙන ගැටීම නවත්තන්න ගැටෙන අවස්ථාවේදී ඇවිලෙනවා. එහෙනම් මේ ස්වභාවය ඉස්සෙල්ලාම වටා ගන්න ඕනේ. මගේ ජීවිතයේ ලෝකෝත්තර පැවැත්මට තියෙන විශාලතම අඩුව මේක. ගැටීමේ ස්වභාවය ඇයි මට ඇති වෙලා තියෙන්නේ? ඇයි මේ ගැටීමෙන් තොර මට ඉන්න බැරිද කියලා බලනකොට ගැටීම කියන්නේ මේ ලෝකේ ඈම නාමයක් රූපයක් තුළම ස්වභාවයක්. ඒ පවතින ස්වභාවය අපට අයින් කරන්න බෑ. ඒක මේ ලෝකේ ආරම්භයත් එක්ක අටගත් එකක්. විශේෂ හේතුවක් තමයි මේ බඹයක් විතර උස තියෙන මේ කය නිර්මාණය වෙලා තියෙන්නේ අන්ත තුනකින්. ඇලීම, ගැටීම, නිවීම කියන මධ්‍යම ප්‍රතිපදාව. ඇයි මේ අන්ත තුනෙන් මේ කය ඇදිලා තියෙන්නේ? මේ ලෝකය ඇදිලා තියෙන්නේ අන්ත තුනෙන්. බලන්න හැම නාමයක් රූපයකටම ඇලීමක් නැද්ද, ගැටීමක් නැද්ද, අත්තරියාම නිවීමක් නැද්ද? එන හැම නාම රූපයක් ඇදිලා තින්නේ තුනෙන්. නාම රූපයේ ඇතුලේ තින්නේ මොනවද කියලා බලනකොට අණු වර්ගයක් පේනවා. ඒ අණු ටික දිගහැරලා බලනකොට වැඩිපුර භ්‍රමණය වෙන කණ්ඩායමකුත්, අඩුවෙන් භ්‍රමණය වෙන කණ්ඩායමකුත්, මධ්‍යස්ත වෙලා මිදිකිච්ච කණ්ඩායමකුත් ඉන්නවා. ඒ කට්ටියට කියන නම් තමයි ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන කියලා. එනම් මේ ලෝකය ඇදිලා තියෙන්නේ අණු තුනකින්. වැඩිපුර භ්‍රමණය වෙනවට අපි කියනවා ගැටෙනවා කියලා. සාමාන්‍ය භ්‍රමණය වෙනවට අපි කියනවා ඇලෙනවා කියලා, පෝට්‍රෝන් කියලා. මධ්‍යස්ත ගත වෙලා මොකවත් කරගන්න බැරුව නිවිලා ඉන්නවා නම් අපි කියනවා නියුට්‍රෝන් කියලා. එහෙනම් ලෝකය ඇදිලා තියෙන්නේ මේ අණු තුනෙන් නම්, මේ නාම රූප ඇදිලා තියෙන්නේ මේ අණු වලින් නම්. එතකොට සෑම නාමයක් රූපයක් තුළ මේක තියෙනවනේ. මේ කය ඇදලා තියෙන්නේ ඒක තුලින් නම් මේ කයෙත් ඔක තියෙනවා. එහෙනම් මේ ගැටීමේ ස්වභාවය මේ ලෝකෙන් අයින් කරන්න බෑ. හැමතැනම මේ ප්‍රශ්නේ තියෙනවා. එදා අපි මිතුරට ඇලුනා, එයාගේ අඩුව දැක්කා, දැන් ගැටෙනවා. එදා ලස්සනයි කියලා අපි නාම රූප වඩා ගන්නවා, මේක මට ඕනේ කියලා ඒ වස්තු සල්ලි දීලා අරගන්නවා. පස්සේ ඒක කැඩෙනකොට ඒක එපා කරවනවා, ද්වේෂ කරනවා. බලන්න අවුරුද්දක්වත් පාවිච්චි කරන්න බැරි වුණා මෙච්චර වටිනා භාණ්ඩයක් කියලා අපට යන තරහ අපටවත් වාව ගන්න බෑ. එහෙනම් මේ භාණ්ඩේ එදා ඇලිලා ආසාවෙන් ගත්තට ඒ භාණ්ඩය තුළ ගැටීම තිබිලා. බලන්න තේ ටිකක් බොනකොට කොච්චර සන්තෝෂයෙන් අපි ඇලෙනවද, තේ අරි රසයි අරි ගුණයි කියලා බොනවා. දෙවනි තේක දුන්නොත් දැන් බොන්න විදියක් නැහැ, බඩ පිරিলা. ඒ බලාත්කාරයෙන් දුන්නොත් කමක් නැහැ කියලා ඉවසගෙන බොනවා. තුන්වෙනි තේක දුන්නොත් සමහර විට අපගේ අතපය තුවාල වෙන්න පුළුවන් එයා නිසා. ඇයි අර තරහා යනවා. එහෙනම් මේ ලෝකයේ මේ සෑම දෙයක්ම හැම දෙයක් තුලම පවතින ස්වභාවය මේ ගැටීමේ ස්වභාවය. අපි හද මේ තරම් දුක් විඳලා මේ තරම් විඩාවටපත් වෙලා දැන් අපි මොනවද හොයන්නේ? නිර්වාණ සුවය. නිවන් සුව පතාගෙන අපි වැඩ කරනවා නම් ඒ කියන්නේ ලෝකයේ දේවල් එක ගැටෙනවා කියන එක නේද? ලෝකයේ දේවල් එක එයා ගැටෙන්නේ නැත්නම් ඇලෙනවා නම් නිවනත් එක්ක ගැටෙනවා. එහෙනම් එයා තුළ තියෙන ගැටීමේ ස්වභාවය කවදාවත් නැතිකරන්න බැරි තරම් පුදුජන මට්ටම තුල. සියලු සත්වයෝ සුවපත් වෙත්වා, නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, නිවනින් සැනසෙත්වා කියන මේ මෛත්‍රී වාක්‍ය ජප කරන, එහෙම නැත්නම් මේක සජ්ජායනා කරන භාවනා යෝගියාට වැටහෙනවා මේ කාරණා තුන තුළ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මේ මෛත්‍රී භාවනාව මම වඩන්න ඕනේ කියන ප්‍රශ්නේ ඇති වෙන්නේම ගැටීමක් නිසානේ. ද්වේෂය මා ළඟ තියෙන නිසා තමයි මෛත්‍රියේ අවශ්‍යතාවය ආවේ. උණ නැති කෙනෙක් පැනඩෝල් බොන්නේ නැහැ. එහෙනම් බේත් ගන්නෙ කවුද? අසනීපයක් තියෙන කෙනා. එහෙනම් එයාට තේරෙනවා මට අසනීපයක් තියෙනවා. මොකද්ද මගේ ජීවිතය තුළ ද්වේෂය කියන ක්ලේශ ධර්මය අභ්‍යන්තරේ පවතිනවා. ඒක මන් නඩත්තු කරනවා. ඒ ක්ලේශ ධර්මය අයින් කරගන්න, නිරෝධ කරගන්න තමයි මං මෛත්‍රිය භාවිතා කරන්නේ. එහෙනම් මෛත්‍රිය වඩන හැම මොහොතෙම මට මතක් වෙනවා ද්වේෂය තියෙන බව. දැන් මේක ගැටීමක් නෙමෙයිද? එහෙනම් යම්කිසි කෙනෙකුට අපි නිතර නිතර පාඩම් කරන්ද, ඉගෙන ගන්න, මේ දේ කරන්ද කරන්ද කියලා බල කරනවා නම් ඒ කියන්නේ මොකද්ද? එයාගේ අනාගතය පිළිබඳව අපි ගැටෙනවා කියන එක තමයි එතනින් පිළිබිඹු කරන්නේ. එහෙනම් අපේ ජීවිතය තුළ අපි මෛත්‍රී භාවනාව කරනකොට අපට තියෙන ලොකුම ප්‍රශ්නය තමයි මේ මෛත්‍රී භාවනාවලින් සෝවාන් සපුර්දාගාමි අනාගාමි අරියත් වෙලා මෛත්‍රී භාවනාව ඉවර කරලා ඒක තුළින් සම්පූර්ණ විද්‍යාත්මක භාවය ප්‍රත්‍යක්ෂ කරපු කෙනෙක් හොයන්න නැහැ. ඒකට හේතුව ඒක වඩන්න ගියාම මේ ප්‍රශ්න ගැටළු ඇවිල්ලා ඒ උත්තමයන් වහන්සේලා මේක මග ඉරවෙලා වඩා ගන්න බැරුව අපහසුතාවයට පත් වෙලා. එහෙනම් මෛත්‍රී භාවනාව කරනකොටගෙන අපගේ කර්මය ඉවර කරන්න අපි මොනවද කරන්න ඕනේ? නාම රූප නැතුව තමන්ගේ සිත නිවෙනකම් මෛත්‍රී වඩන්න ඕනේ. මිසක් අරයා කෙරේ තියෙන තරහ නැති වෙනකම් කරනවා, මෙයා කෙරේ තියෙන බැඳීම නැති වෙනකම් කරනවායි කියලා එහෙම මානසික ලෝක අදාගත්තාම මෛත්‍රී වඩන්නේ නිවෙන්නේ නෙමෙයි, අර මිනිස්යාගෙන් ඇති වෙන පීඩණයට ඔරොත්තු දෙන්න. ඉතින් ඒකට හොඳයි අපි ඒ මිනිස්යා ඉන්න ප්‍රදේශය අත්හැරලා ටිකක් දුර බෑරව ගියාම දැන් එයාට බනින්න පීඩා කරන්න බෑනේ. විදේශයකට වැටියාම ප්‍රශ්නේ ඉවරනේ. එහෙනම් අපි මේ මෛත්‍රී භාවනාව තුළින් අවශ්‍ය දේ නිවීමේ කටයුත්ත කරලා නැහැ. අපි తాවකාලික ප්‍රශ්නවලට විසඳුම් හොයලා. දැන් බඩගින්නට කෑම ගත්තොත් අනිවාර්යයෙන්ම කෑම ගත්ත ගමන් බඩගින්න නිවෙනවා. අපි කියනවා නෑ ඇස්පේන්ඩ කෑම ගන්නවයි කියලා. එහෙනම් ඇස්පේන්ඩ කෑම ගන්නවයි කියලා කෑම ගත්තාම කණ්ණාඩිය අයින් කරලා ඒ කෑම නිසා ඇස් හොඳට පෙනීම හදාගත්ත කෙනෙක් ඉන්නවද කියලා බැලුවාම එහෙම කෙනෙක් නෑ. හැබැයි බඩගින්න නිවෙන්න කෑම ගත්ත කට්ටිය හැම තැනම ඉන්නවා ලෝකේ. එහෙනම් මෛත්‍රී භාවනාව නිර්මාණය වෙලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ නිවන් දැකීමට මිසක් එක එක්කෙනාත් එක්ක අපිට වෙච්ච ප්‍රශ්න ගැටළු වලට විසඳුම් හොයන්න නෙමෙයි. ඒ විසඳුම් හොයනවා කියලා කියන්නේම එයා තවත් ප්‍රශ්නයක් හදනවා. ඒක තමයි අතුරා අතුරුකම් කළා. දැන් එයා අපෙන් ඈත් වෙලා ඉන්නේ, වෙන් වෙලා ඉන්නේ. නැවත නැවත එයා මතක් කරනවායි කියලා කියන්නේ ඒ කර්මයට වතුර දාලා පොර දාලා පැල කරනවා. අපෙන් වෙච්ච වැරද්ද ලක්ෂ වාරයක් මෙනෙහි කරලා බලන්න, ඒක පොලි වෙලා ඒ පොලියට තවත් පොලි ඇවිල්ලා වැල් පොලි වෙලා විශාල කර්මයක් බවට පත් වෙනවා. හේතුව අකුසලයේ මෙනෙහි කරන්න අකුසලයේ සංවර්ධනය වෙනවා. ඒ වගේ තමයි කුසලයේ මෙනෙහි කරලා බලන්න, පින මෙනෙහි කරලා බලන්න, ශ්‍රවණය කරපු ධර්ම දේශනාව මෙනෙහි කරලා බලන්න, භාවනාව මෙනෙහි කරලා බලන්න මේ ලෝකේ නිවනට ලං වෙනවා. හේතුව කුසලයක් සංවර්ධනය වෙනවා. එනම් මේ ගැටීමේ ස්වභාවය පිළිබඳව අපි ගොඩාක් දේවල් සාකච්ඡා කළා. අපට ලොකු වැටහීමක් හම්බුණා මේ මෛත්‍රී භාවනාව කරන්ට යන සෑම මොහොතක් තුළම, සෑම අවස්ථාවක් තුළම මම নানা ප්‍රකාර විදියට ගැටුම් වලට භාජනය වෙනවා. මේකේ තවත් ප්‍රශ්නයක් තමයි පරියන්කෙන් ඉඳගෙන කය ඍජුව තබාගෙන මම භාවනා කරමි කියන මේ මාන්නය වඩනවානේ, ඒකත් මේ මෛත්‍රී භාවනාව තුළ තියෙන එක ගැටලුවක් ගැටීමක්. මම මේ ලෝකෙට භාවනා යෝගියෙක් කියලා ප්‍රසිද්ධ කරව ගන්න, මිනිස්සු ලවල ගෞරවයක් ලබා ගන්න මම භාවනා කරනවා නම් මම භාවනා කරලා නැහැ. මෛත්‍රී භාවනාව තුළින් මම ගැටීමක් නිර්මාණය කරනවා, ගෞරවය ලබන්න මම ගැටීමක් හදනවා. මෛත්‍රී භාවනාව වඩාගෙන යනකොට අපගේ පොඳුරට පේලියේ කැක්කුමක් ආවම, කකුල්වල කැක්කුමක් ආවම අපි ඒකට විසඳුමක් දෙන්න, පිළියමක් දෙන්න දක්මිටි කාගෙන ඉන්නවා. ඇයි මම නැකිට මට භාවනා කරගන්න බැරි වුණොත් මම නින්දාවට පත් වෙනවා, පැයක්වත් මට එක ඉරියවක ඉන්න බෑනේ කියලා මුළු ගමේම මිනිස්සු දැනගන්නවා. අනේ මට ලැජ්ජයි, කර බාගෙන දක්මිටි කාගෙන ඉන්නවා, මුළු ඇඟම රත් වෙලා දාඩිය දානවා. ඒත් අත්තරින්නේ එයාට වමනාව තියෙන්නේ එයාගේ මාන්නය තමකම රකගන්න නිසා, මෛත්‍රී භාවනා වඩන්න නෙමෙයි. එනම් මේ වගේ ගැටුම් මේ භාවනාව තුළ ඕන තරම් තියෙනවා. මෛත්‍රී භාවනා වඩනකොට අපි මේ ලෝකයේ කොච්චර සතුරන්ට මෛත්‍රී කළත්, මිතුරන්ට මෛත්‍රී කළත්, අපගේ බඹයක් විතර උස තියෙන මේ කයට මෛත්‍රී කරන්නේ නැත්නම්, මෙයාට පාසුව සලසන්නේ නැත්නම්, විවේකයේ සලසන්නේ නැත්නම්, මෙයාට ඇතිවෙනා වූ දුකෙන් නිදහස් වෙන්න කටයුතු කරන්නේ නැත්නම් ඒ මෛත්‍රියෙන් වැඩක් නැහැ. එහෙනම් අපගේ කය රිදෙනවා නම් අපි මේ කයට අනුකම්පා කරන්න ඕනේ. කැක්කමක් වේදනාවක් ඇතිවෙනවා නම් ඉරියව්ව ටිකක් වෙනස් කරලා ඒ වේදනාවට අනුකම්පා කරන්න ඕනේ. එහෙම නැත්නම් තවත් කෙනෙකුට කරන වේදනාවේ අනුකම්පාව සාර්ථක නැහැ. නිදුක් වේවා කියලා කෑගගා කියනවා. නමුත් මේ කකුල් ඉරිවැටිලා ඉන්න බෑ කකියනවා. දත්මිටි කාගෙන නිදුක් වේවා කිව්වම අර මිනිස්සයා නිදුක් වෙන්නේ කොහමද? මම ඉන්නේ පුදුමාකාර දුකකින්නේ, වේදනාවකින්නේ. එහෙනම් මේ කම්පණය, පීඩනය මම විඳගෙන මෛත්‍රී කරනකොට මේ මෛත්‍රිය තුලින් ප්‍රයෝජනයක් නැති වෙනවා. ජීවිත කාලෙම වඩනවා මාර්ගඵලවලින් පළවෙනි මාර්ගයටවත් වැට ගන්න බැරි වෙනවා. එහෙනම් මෛත්‍රී භාවනාව තුලින් සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය මේ වචන තුන තුලින් අපි සජ්ජායනා කරන්නේ කුමක්ද? ඇයි භාග්‍යතුන් වහන්සේ මේ වචන තුන තෝරගත්තේ? තථාගතයන් වහන්සේට කෝටි ගණන් වචන තියෙද්දී ඇයි භාග්‍යතුන් වහන්සේ මේ කාරණා තුන විතරක් දේශනා කරන්නේ කියලා බලනකොට මේ කාරණාව තුළ විශාල ගැඹුරු දෙයක් භාග්‍යතුන් වහන්සේ ලෝකෙට දේශනා කරනවා. ඒක තමයි සෝපත් වේවා කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි, සෝවා මාර්ගයේ ඵලයේ කියන කාරණාවට පත් වෙන්න තියෙන ධර්මතාවයක්. මේක තුළ අභිධර්මයක් පවතිනවා. එහෙනම් මෛත්‍රී භාවනාවට භාග්‍යතුන් වහන්සේ මේ වචනේ පාවිච්චි කරපුවේ හේතුව ගොඩාක් ගැඹුරින් සාකච්ඡා කරලා විග්‍රහ කරලා බලනකොට ඒ ගවේෂණයට භාජනය වෙනවා. මේ ලෝකයේ සෑම දෙයක්ම ඇලීමකින් ගැටීමකින් තොරව සම්මා දෘෂ්ටියකින් යුක්තව ගනුදෙනු කරන්න පුළුවන් නම් සෑම බඩුවක් මුට්ටුවක්ම මිනිසෙක්ම සුවපත් වෙන්න ඕනේ නම් අන්න ඒ මානසිකත්වය තමයි සෝවාන් ඵලය කියන ඒ ඵලය දක්වා අපට මඟ පෙන්වන්නේ. එහෙනම් මේ தত্ত্বය අපි තුල ඇති වෙන්න ඕනේ. ඒ ගැටීමේ ස්වභාවය නැති වෙලා මේ ලෝකයේ තියෙන සෑම කෙනෙකුටම අපි සුවපත් වේවා කියලා කියනකොට එයා සුව වෙනවා කියලා කියන්නේ එයාත් එක්ක තියෙන කර්මය සුව වෙනවා. එයාත් එක්ක තියෙන සංසාර බැඳීම සුව වෙනවා. එයාත් එක්ක අපට ජීවිතේ ගනුදෙනු කරන්න තියෙන ගනුදෙනුව සුව වෙනවා. එහෙනම් මේ සුව කරන්නේ වෙන මොකවත් නෙමෙයි සංසාරයේ තියෙන ප්‍රශ්නය සුව කරනවා. සුවපත් වේවා කියලා අපි මේ ලෝකේ සෑම කෙනාටම මේ සුවපත් භාවය පූජා කරගෙන යනකොට අපට පෑදිලිව පේන කාරණාවක් තමයි මේ සුවපත් භාවය තුළින් අපි අත්හරිනවා හැම දෙයක්ම. අත්හැරීම තමයි පළවෙනි පියවර දානේ ආරම්භය. එහෙනම් මේ සුවපත් භාවය දෙනකොට අපි කොහොමද ඒක අයිති කරගන්නේ? අයිති කරගත්තොත් සුව වෙන්නේ අපි විනාශ කරනවා නම් සුව වෙන්නේ නැහැ. විනාශ කරන්න පුළුවන් කමක් නැහැ. අපට ඔරතම් කරන්න බෑ. අදින්නාදාන කරන්න අපගේ සිත අපෝසත් වෙනවා. ඇයි මේ සුවපත් භාවයේ නිතර නිතර ජප කරනකොට අපි දන්නේම නැතුව මේ ලෝකේ කිසිම දෙයක් ගන්න බැරි මානසිකත්වයක්, කිසිම කෙනෙකුට අකටයුත්ත කරන්න බැරි මානසිකත්වයක්, සියලු දේම සුවපත් වෙලා හිටියොත් ඇති කියන ඒ මානසිකත්වයක් ඒ සම්මා දෘෂ්ටියට අපි වැටෙනවා. මේ ලෝකයේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක්. මොකවත් අරන් බෑ, නඩත්තු කරලා බෑ, ඉමිකම් කියලා බෑ. ඒ දේවල් ඒ අය තුළ ඒ අයගේ අයිතිය යටතේ තිබිච්චදෙන් කියන ඒ මානසිකත්වයෙන් අපි හැම දේ තුළින්ම නිදහස් වෙනවා. මේ සම්මා දෘෂ්ටිය පළවෙනි මාර්ගයටත් ඵලයටත් අපිව පත් කරනවා. ඒ ඵලයට පත් වුණාට පස්සේ හැමදේම සුවපත් වේවා කියලා කිව්වට මම සුවපත් වෙලා මම නිවන් දැකලාද කියලා බලනකොටත් නෑ, තාම මන් තුළ ප්‍රශ්නයක් පවතිනවා. ඉපදීමේ ප්‍රශ්නය. ඒ ඉපදීමේ ප්‍රශ්නය ඔයලා බලනකොට මේ ඇලීම ගැටීම කියන මේ ධර්මතාවයන් දෙකම තාම මන් තුළ පවතිනවා. මම තාම මේ නාම රූප වලට බලාපොරොත්තු හදනවා. තාම මේ නාම රූපත් එක්ක ඝනදෙනු කරනවා. මේකේ වටිනාකම් දකිනවා. ඒක විඳින්න තාම කැමති. කිසිම කෙනෙකුට මල ටිකක් දුන්නාම අතේ තියාගෙන ඉන්න කියලා එයා ඒක පැත්තවත් බලන්නේ නැහැ. හරි අපිරිසිදුයි. මූත්‍රා ටිකක් දුන්නාම ඒක ළඟ තියාගෙන ඉන්න එයා අකමැති. කෙල ටිකක්, සෙම ටිකක්, සොටු ටිකක් දුන්නාම ඒක කීයටවත් අතට ගන්නෑ. හැබැයි කෙල, සොටු, සෙම, දාඩිය, මල, මූත්‍රා ඔක්කොම තියෙන කයක් දුන්නාම එයා කය වඩා ගන්න කැමති. මුණුබුරා, මිනිබිරිය, අනේ මගේ පුතා කියලා වඩාගෙන ඉඹිනවා. මේ කියපු හැම කාරණාවක්ම අකමැත්තක්ම මේ කය තුල තියෙන බව එයාට වටා ගන්න බෑ. මේක තමයි මේක තියෙන යථාර්ථය. මේ නාම රූප වලින් ඇදෙන සෑම වස්තුවකටම අපි කැමති. මේ නාම රූප වලින් ඇදෙන සෑම දෙයක්ම අයිති කරගන්න කැමති. හැබැයි ඇති වෙලා නැති වෙලා යන අනිත්‍ය ධර්මතාවය මේක තුල තියෙනවා. ජීර්ණය වෙලා පොළවට පස්සෙලා යන ඒ ධර්මතාවය මේක තුල තියෙනවා. ඒක දකින්නේ මේ අඩුව තමයි මෙතන තියෙන ප්‍රශ්නය. එහෙනම් සුවපත් වේවා කියපු භාවනා යෝගියා මේ නිදුක් වේවා කියන මේ දුකෙන් නිදහස් වෙන ක්‍රමවේදය පිළිබඳව වටහා ගන්න පුරුදු වෙනවා. එයා කල්පනා කරනවා මේ ලෝකයේ සෑම තැනම දුකක් පවතිනවා. එහෙනම් කොච්චර සුවපත් වෙලා ඉතියට වැඩක් නැහැ. මේවා ඇති වෙලා නැති වෙලා යනවා නම් මේවා දුකයි. කිසිම දෙයක් ස්ථීර වශයෙන්ම සදාකාලයට පවතින්නේ නැත්නම් මේවා දුකයි. කිසිම දෙයකින් අපට සැප විඳින්න බෑ. මොන දේ සැපයි කියලා අයිති කරගත්තත් අවුරුද්දක් වෙනකොට ඒක තරම් දුකක් මේ ලෝකේ නෑ. දරුවේ කම් වෙනකොට දෙමව්පියන්ගේ සතුට මේ ලෝකේ මනින්ද මිනුම් දණ්ඩක් නෑ. මට කුමාරයෙක් කම්බුණා, කුමාරියක් කම්බුණා කියලා ගොඩාක් සන්තෝෂ වෙනවා. එයා පොළවේ යන්නේ, උඩින් යන්නේ, ඒ තරම් එයා සන්තෝසයි. ඒ දරුවා ටිකක් ලොකු වෙලා අපේ කර්මෙන් නැදුනේ. ගා වගේම නේද ඒ ගහේ තියෙන ඵලයක්. එහෙනම් ඒ දරුවා අපි වගේම වැරදි කරන්න පටන් ගත්තාම, අසම්වර වෙච්චාම මේ ලෝකේ ඉන්න පළවෙනි අතුරා කවුද කියලා බැලුවාම පළවෙනි අතුරා තමන්ගේ දරුවාමයි. ලෝකේ කාටවත් එච්චර බැනලා නැතුව ඇති, පාර යන මිනිසුන්ටවත් බැනලා නැතුව ඇති දරුවට තරහ. ඇයි? එයා තමයි අපේ ලෝකේ පළවෙනි පරම අතුරා. අන්න බලන්න අපගේ මානසිකත්වය. මේ ප්‍රශ්නේ අපිට වැටහිලා නැහැ මෙච්චර කාලයක් ගින්. දැන් තමයි අපට තේරෙන්නේ මේ ලෝකේ සැපයක් නැහැ, ඔක්කොම තියෙන්නේ දුකය කියලා. අන්න දුක නිරෝධ කරන ක්‍රමවේදය අදනවා. දුක නිරෝධ කරන ක්‍රමවේදය අදනකොට මේ ලෝකේ දුක තියෙන කිසිම දෙයක් එයා අල්ලන්නේ, ස්පර්ශ කරන්නේ. දුකෙන් නිදහස් වෙගෙන වේගෙන යනකොට හැම දුකට කාරණාවක්ම නිරෝධ කරනකොට නිදුක් වේවා තුලින් එයා සකෘදාගාමි වෙනවා. ඒ ප්‍රශ්නේ විසඳිලා නැහැ. එයා තාම භවයේ ඉන්නවා. නැවත කල්පනා කරලා බලනවා නිදුක් වේවා කියන කාරණාව තුලින් මේ නාම රූපෝලින් දුක බේරිලා ඉතියට බේරිලා ඉන්න කරන වෑයම තියෙනවා. දුකේ නිදාසෙන්න කරන උත්සාය මන් තුළ පවතිනවා. මම දුකෙන් නිදාසුණා කියන මාන්නය මන් නඩත්තු කරනවා. මේ ප්‍රශ්න වලට මොකද්ද මං ගන්න විසඳුම කියලා බලනකොට නිරෝගී වේවා කියන ධර්මතාවය වැටෙනවා. ඒ කියන්නේ මම නිරෝගිමත් වෙන්න ඕනේ, මේ මාන්නේ නිරෝගිමත් වෙන්න ඕනේ, ආහකාරයෙන් උඩමුකමෙන් නිරෝගිමත් වෙන්න ඕනේ, මම බේරිලා ඉන්නවා කියන උම්මත්තක භාවයෙන් මං නිරෝගී වෙන්න ඕනේ. එහෙනම් මම තාම අසනීපෙන් ඉන්නේ. එයා මේ හැම දෙයකින්ම නිරෝගී වෙනවා. මේ විදිහට මේ ලෝකයේ තියෙන සෑම කාරණාවක්ම කල්පනා කරලා බලනකොට හැම දෙයක් තුලින්ම අපි ලෙඩ වෙනවා. දැන් බලන්න, කාන්තාවක් දැක්කාම රාගය ඇති වෙනකොට රාගය කියන්නේ මානසික ලෙඩක් නෙමෙයිද? ඒක මානසික ලෙඩක්. දරුවෙක් දැක්කාම සෙනෙහසෙන් මෛත්‍රියෙන් ඒ දරුවා වඩාගෙන ඉමිනකොට මේ සෙනෙහස මෛත්‍රිය කියලා කියන්නේ මානසික ලෙඩක්. ඇයි ඒ දරුවා වෙනුවෙන් ජීවිතේ පුදන්න කැමති? ඒ දරුවට කවුරුර අනතුරක් කරනවා නම් එයාගේ ජීවිතේ නසන්න උනත් අපි කැමති. ඒ කියන්නේ මිනිස් ඝාතනය කරන්න, දරුවා වෙනුවෙන් රණ්ඩු කරන්න, දරුවා වෙනුවෙන් නඩු කියන්න, දරුවාගේ යාපත වෙනුවෙන් ඕනම මිනිසෙකින් මංකොල්ල කන්න, අසරණ කරන්න, දුක් දෙන්න කැමති නම් ඒක උම්මත්තක භාවයක් නෙමෙයිද? බලන්න මේ ලෝකේ අපි කැමති විදියට යමක් ඇති කරගන්න, නිර්මාණය කරන්න, ඕනම දෙයක් කරන්න කැමති. ඒ කියන්නේ මේ හැම නාමයක් රූපයක් තුලින්ම අපි ලෙඩ වෙලා අසනීප වෙලා සාප්පුවේ සරප්පු දෙක තියෙන තාක්කල් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒක ඔයේ තිබුණා. රුපියල් කීයක් හරි දීලා ඒක අරගෙන කකුලට දැම්ම ගමන් මේක අල්ලන්න දෙන්නේ නැහැ. කවුරුල් මිනිස්සේ ගත්තොත් එහෙම ඒ මිනිස්සත් එක රණ්ඩු කරනවා. සමත ජීවිතාණි වෙන්න පුළුවන්. මේක රැකගන්න විඳින දුකත් එක්ක බලනකොට මේ සෑම ඉරියව්වකින් පේනවා මේ මිනිස්සයා මේ රබර් කෑල්ලකට සම්පූර්ණ ඔළුව අවුල් කරගෙන. ඒ කියන්නේ යා ලෙඩේ. එයා ප්‍රතිකාර ලබා ගන්න ඕනේ නේවාසිකව රෝවල් ගත වෙන්න ඕන ලෙඩෙක් එයා. එහෙනම් අලුතෙන් ඇඳුමක් ගත්තාම, කමිසයක් ගත්තාම මේක සාප්පුවේ තියෙන තාකල් ප්‍රශ්නේ තිබුණේ නැහැ. අපේ ඒ වැලට ගෙනල්ලා මේ වැලේ දැම්මා ඕදලා මේක කවුරුර කෙනෙක් ගත්තනම් බලා ගන්න පුළුවන් අපිට තියෙන මානසිකත්වයේ උත්තරීතර භාවය. එහෙනම් මේ සෑම නාමයක් රූපයක් තුළින්ම අපි ලෙඩ වෙනවා. අපි රෝගියෙක් වෙලා උම්මත්තකයෙක් වෙලා මානසික රෝගියෙක් වෙලා එනම් මේ ප්‍රශ්නේ තේරුම් ගන්නකොට නිරෝගී වෙන්න යා කටයුතු කරනවා. කමිසේ තියෙනවා කවුරු හරි කෙනෙක් ගෙනියනවා සාදුකාරයක් දෙනවා. ඒක ආරක්ෂා කිරීමේ ඒ වගකීම තව කෙනෙක් ගත්තා මම නිදහස් වුණා. අනේ මගේ භාර්යාවත් එක්ක කෙනෙක් යාළු වුණා. එයා පැරගෙන යනවා සාදු සාදු. එයාව ආරක්ෂා කරන කණ්ඩ බොණ්ඩ දෙන්න බේත් දෙන්න නඩත්තු කරන්න තියෙන වගකීම බාරගත්තා. මාව නිදහස් කළා. මේ දුක බාරගත්ත උත්තමයාට මේ ගේත් දෙන්න ඕනේ කියලා ගේත් ලියලා දීලා එයා පැවිදි වෙනවා. එයා හරි සන්තෝෂයටපත් වෙනවා. මට මේ පැවිදි ජීවිතයට යන්න මේ වගකීම් ටික බාර අරගෙන මාව නිදාස් කිරීම පිළිබඳව එයා ජීවිත කාලෙම පින් දෙනවා. අන්න බලන්න එයා ලෙඩ සනීප කරන හැටි. මේ විදිහට අපට මේ සෑම ලෙඩක්ම සනීප කරන්න පුළුවන් නම් මේ ලෝකේ අපිටරන් නිරෝගිමත් වෙච්ච කෙනෙක් නැහැ. අපේ දරුවෙක් අතුරුදාන් වෙනකොට අපට සාධුකාරයක් දෙන්න පුළුවන්කම වෙන්න ඕනේ. මේ දරුවාට අපි යෝජනාවක් ගෙනල්ලා ජීවිතයක් අදලා දුන්නම ඒ තියෙන සෑම ප්‍රශ්නෙටම අපි සම්බෝලය දාන්න ඕනේ, බත්තු යන්න ඕනේ, කිරිය දාන්න ඕනේ. ඇයි ඒ කට්ටිය අපි ආරක්ෂා කරන්න පාය? එයාගේ ජීවිතේ එයා විසින් අදා ගන්නවා නම් ඒ දරුවන්ට අපි කිරිය දන්නේ නැහැ. අසරණ වෙනකොට බත්තු යන්නේ නැහැ. හේතුව අපි ඔක්කොම ප්‍රශ්න වලින් නිදාස්. එහෙනම් ඒ දරුවා එයාට ඕන ඇවිදින ජීවිතයේ ගොඩනගාගෙන අපිව නිදාස් කරනවා. ඒ උත්තරීතර ධර්මතාවය අපි දකින්නේ. ඇයි මං කියපු විදිහට ඉදියේ නැත්තේ? මට ඕන ඇවිදින ජීවත්ුන් නැත්තේ? මම කියන දේවල් වලට ඇහුම්කන් නොදුන්නේ ඇයි කියලා ඒ දරුවත් එක්ක පොළොව හරගෙන ගිහින් ප්‍රශ්න විසඳන්න හදනවා. මේ ලෝකේ කිසිම කෙනෙක් අපට ඕන විදිහට ඉන්නේ නැහැ. අපිවත් අපට ඕන විදිහට ඉන්නේ නැති වෙනකොට අපේ ජීවිතය අපි මෙච්චර දුක් විඳලා පාරමිතා පුරලා මෙතනට ගෙනාවේ නිවන් දකින්න නම් නිවන පිණිස මිනිසත් භවයට පැමිණියා නම් අපිට ඕන දේ අපි කරන්නේ නැතිකොට කොහොමද අනිත් මිනිස්සු අපට ඕන දේ කරන්නේ? මේ ලෝකයේ අපේ දරුවෝ අපේ ඥාතියෝ මිත්‍රයෝ හැම කෙනෙක්ම මේ ලෝකේ බෝධිසත්වරු තුන්තරා බෝධියකින් එකක් පතාගෙන සෑම අම්මා කෙනෙකුටම තාත්තා කෙනෙකුටම දරුවෙක් වෙලා හැම තැනම ඉපදිලා සංසාරේ හැම තැනම ඇවිදින කට්ටියක් තමයි අපි ළඟට ඇවිල්ලා අද ඥාතියා මිත්‍රයා දරුවා වෙලා ඉපදිලා ඉන්නේ. මේකේ යථාර්ථය දන්නේ නැතුව අපි හිතනවා මේ ලෝකේ පළවෙනි වතාවට මේ දරුවා මං ළඟට ඇවිල්ලා ඉපදුනා, මට ඕන ඇවිදෙට මම ඇදෙන්න ඕනේ, මම කියන දේවල් වලට කීකරු වෙන්න ඕනේ, මම ඉතන විදියට මෙයාව අදා ගන්න ඕනේ කියලා මානසික ලෝකයක් අදාගෙන හැම තැනම ඉපදිලා කෝටි ප්‍රකෝටි බවල අධ්‍යක්ීම කාපු මේ විඥාණය මෙතන වේවලෙන් ගාලා අදන්න හදනවා. වේවල් නෙමෙයි කුළුගඩි වලින් ගාලා අදන්න බෑ. ඒ විඥාණයේ තියෙන අඩුපාඩු අන්න මේ යථාර්ථය තේරුම් ගන්නකොට තමයි අපට තේරෙන්නේ මම මේ ලෝකේ හැම තැනම අසනීප වෙලා වෙන්නේ නැති දේවල් බලාපොරොත්තු වෙලා වෙන්නේ නැති නිසා මම කුඳුරනවා, මත්තන් වලට ඇබ්බැහි වෙනවා, ජීවිතේ කලකිරලා කොණ්ඩරව ලවාගෙන පිස්සෙක් වාගේ පාරවල් වල වැටිලා ඉන්නවා උම්මත්තක වෙලා. ඇයි මම පතන දේවල් වෙන්නේ නැහැ, මම ඉතන දේවල් වෙන්නේ නැහැ, මම බලාපොරොත්තු වෙන කිසිම දෙයක් වෙන්නේ නැහැ, ඔක්කොම වෙන්නේ කර්මයට ඕන විදියට. එහෙනම් මේක තමයි ගොඩාක් අයගේ මානසික ප්‍රශ්න වලට තියෙන හේතුව. අපට වැටහෙන්නේ නැති ගොඩාක් සුන්දර ධර්මතාවයක් තමයි දෙමව්පියන්ට පිටුපාලා අපට කැමති වෙන යම්කිසි කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් අපට අකමැති වෙලා පිටුපාලා තව කෙනෙකුට කැමති වෙන්න එච්චර වෙලා යන්නේ නැහැ. අවුරුදු 20ක් 25ක් කණ්ඩ බොණ්ඩ දීලා ලෙඩ දුක් වලට බලලා ඇඳුම් දීලා ආරක්ෂාව දීලා පරිස්සම් කරපු දෙමව්පියෝ විනාඩි 5කින් අට උස්සලා විසි කරන්න පුළුවන් නම් මොකවත් කරන්න බැරි අපව තප්පර දෙකෙන් විසි කරන ඒ අභ්‍යන්තරය අපි දැක්කේ නැහැ. ඒ යථාර්ථය අපට තේරුම් යන්නේ යමක් වෙලා අපි අසරණ වුණාම අනේ මේ මිනිස්සු මේම දේවල් කරනවානේ, එහෙම දේවල් තමයි කලිනුත් කළේ, ඒක දැක්කේ නැහැ. ඇයි අපට සාපේක්ෂව ඒක යාපතක්නේ, අම්මා තාත්තට පිටුපාලා අපි වෙනුවෙන් යා ජීවිතේ ගත කරනවා කියන එක අපිට සාපේක්ෂව යාපතක් නිසා ඒකේ තියෙන අභ්‍යන්තරය අපි දැක්කේ නෑ. කෙනෙකුට පිටුපාන කෙනා ලෝකේ හැම කෙනාටම පිටුපානවා, ඒක පරම සත්‍ය. කිසිම කෙනෙකුට පිටුපාන්න නැති කෙනා ලෝකේ කාටවත් පිටුපාන්න නෑ, ඒකත් පරම සත්‍ය. එනම් කෙනෙකුට කෙලෙගුණේ සලකනවා නම් ඒ කාන්ත වශයෙන්ම අපට කෙලෙගුණේ සලකනවා. දෙමව්පියන්ටවත් කෙලෙගුණේ සලකන්නේ නැත්නම් මේ තරම් අවුරුදු 23 ගණන් කාපු බත්වලට කිසිම ස්තුතියක්වත් කියන්නේ නැතුව එයා ගෙදරින් පිටත් වෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම අපට ඊට වඩා මහා පරිමාණයේ දේවල් හම්බෙනවා කියන එක අපට වැටෙන්නේ යමක් වුණාට පස්සේ. මේ සෑම ප්‍රශ්නයකදීම අපේ සිත ලෙඩ වෙලා, කය ලෙඩ වෙලා, මානසිකව අපි උම්මත්තක වෙලා මේ සෑම ප්‍රශ්නයක්ම බලනකොට මේ මෛත්‍රී භාවනාව තුළින් භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ නිරෝගී වේවා කියන එක මට දේශනා කරපු බේසජ්ජා කියලා දැන්නේ තේරෙන්නේ. මේ බේත මම පානය කරන්නේ නැත්නම්, මේ බේත මම මගේ ජීවිතේ වෙනුවෙන් මම පාවිච්චි කරන්නේ නැත්නම් මම මේ රෝගී තත්ත්වෙන් නිදහස් වෙන්නේ නැහැ. එහෙනම් නැවත නැවත මේ සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා කියන ධර්මතාවය තුළින් අනාගාමි වෙන්න පුළුවන්, නිරෝගී වෙන්න ඕනේ. අනාගාමි උත්තමයා මේ ලෝකේ කිසිම දෙයක රෝගී වෙන්නේ නැහැ. ඇයි එයා දන්නවා මේ ලෝකේ හැමතැනම ලෙඩක් තියෙනවා, අල්ල ගත්තොත් ලෙඩක්, ඉඩමක් තියෙනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනාගාමි කෙනා කවදාවත් ඉඩම ලියා ගන්නෑ, දන්නවා ලිව්වොත් ලෙඩක් කියලා. ඇයි වැටක් ගන්න එපාය, ඒක නඩත්තු කරන්න එපාය, ඇතුල් වෙන කෙනාගෙන් ආන්න එපාය, ඇයි ඇතුළට ආවේ මේක මගේ, දැන් එයාට ප්‍රශ්නයක් තියෙනවා, ලිව්වොත් ප්‍රශ්නයක්. එහෙනම් මේ ලෝකේ හැමදාම නොලිය ඉන්නවා, කවුරු ආවත් ප්‍රශ්නයක් නැහැ, ඒක මගේ නෙමෙයි. කවුරු මේකේ පළපදියම් වුණත් ප්‍රශ්නයක් නැහැ, මේකේ අයිතිකාරයා මම නෙමෙයි, අයිතිකාරයා ප්‍රති ඔබ තියෙන ප්‍රශ්නේ. එහෙනම් එයා මේ ලෝකේ අසනීප වෙන්නේ නැතුව පරිස්සම් වෙනවා. එයා ලෙඩවෙච්ච ස්වභාවය කවදාවත් මේ ලෝකෙට දකින්නම් වෙන්නේ නැහැ. එයා නිතරම නිරෝගිමත් නාම රූපවලින්. එහෙනම් නිරෝගී වේවා කියන ධර්මතාවය තුළින් භාග්‍යතුන් වහන්සේ මේ ලෝකෙට දේශනා කරන්නේ අනාගාමි ඵලයටපත් වෙන්න පුළුවන් උත්තරීතර ධර්මතාවය. නිවනින් සැනසේවා කියලා කියන්නේ අරියත් බෝධිය. නිවනවා කියලා කියන්නේ ආයතන අය නිවනවා කියන එක. අසකන දිවනාසය සමසිත කියන ආයතන අයෙන් මේ නාම රූප දියා බලලා ගනුදෙනු කරනකොට මේ නාම රූප වලින් ඇතිවෙනා වූ ක්ලේශ ධර්මයන් නිරෝධ කරලා සෑම තප්පරයක් ගානේ ගනුදෙනු කරන සෑම නාම රූප ධර්මයක් තුළින්ම අපි නිර්වාණයට අවශ්‍ය කටයුතු කරනවා නම්, නිවෙනවා නම්, ආයතන අයෙන් කර්ම ඇදෙන්නේ නැත්නම් ඒක තමයි නිවනින් සැනසෙත්වා කියලා කියන ධර්මතාවය අපි තුල පරිපූර්ණ වෙලා. එහෙනම් කල්පනා කරලා බලන්න, මේ මෛත්‍රී භාවනාව සතර සතිපට්ඨානයක් වුණා. මේ මෛත්‍රී භාවනාව තුල පාරමිතා පුරලා අපට ඉටු කරගන්න බැරි ඵල හතරක් තිබුණා. එහෙනම් මාර්ගඵල හතරටපත් වෙන්න මේ මෛත්‍රී භාවනාව තුළ තියෙන මේ කාරණා හතර අවබෝධයෙන් යුක්තව ප්‍රගුණ කරන්න ඕනේ. සෑම තප්පරයක් ගානේ මේ කාරණා හතර පිළිබඳව 100ෙන් කටයුතු කරන්න ඕනේ. එහෙනම් මෛත්‍රී භාවනාව වඩන කෙනා මේ ගැටීමෙන් නිරෝධ වෙනවා, නිදහස් වෙනවා. එයාට තේරුණා මේක නිකන් මේ ගැටීම හදන්න බෑ, සෑම නාම රූපයකටම වටිනාකමටම මං අහුවෙලා, පරණ සරප්පු දෙක කවුරරි ගත්තනම් අනේ ගන්න ගන්න මට කමක් නැහැ කියලා කියනවා. කකුලේ තියෙන අලුත් දෙක ගන්න හදනවා නම් ඒ මිනිස්යාත් එක්ක යුද්ධයක් අට ගන්නවා, ඒක දෙන්න කැමති නැහැ. පරණ ඇඳුමක් දෙන්න කැමති, ඊයේ පෙරේදා ගත්ත අලුත් ඇඳුම කීයටවත් දෙන්න කැමති නැහැ. එහෙනම් නාම රූප වලට ගැටෙන ස්වභාවය අපි තුල තාම පවතිනවා, මේක නැති කරන්න බෑ. එහෙනම් මේ මෛත්‍රී භාවනාව තුළ තියෙන මේ වාක්‍ය අතර තුළ තියෙන ධර්මතාවය, මේ බඹයක් විතර උස තියෙන මේ කය තුළින් සර්ව සම්පූර්ණ වුණාම මේ මෛත්‍රී භාවනාව මම බවට පත් වුණාම මෛත්‍රියේ උදාහරණය උපමාව මම බවට පත් වුණාම මේ ප්‍රශ්නේ නිට්ටාවටම සනීප වෙනවා. මේ ලෝකයේ කිසිම දෙයක් එක්ක අපි ගැටෙන්න යන්නේ නැහැ. කිසිම දෙයකට ගැටෙන්න හේතුවක් නැහැ. හේතුව සියලෝම දෙන අපේ දෙමව්පිය වෙලා ඥාතිය වෙලා මිත්‍රය වෙලා දරුව වෙලා සංසාරේ ඉපදිච්ච කට්ටිය නම් මම මොකටද වචනයකින් ඉතරිදවන්නේ? මම මොකටද ක්‍රියාවෙන් මේ කට්ටිය අපහසුතාවයට පත් කරන්නේ? මේ ලෝකේ සෑම තැනම මං ඉපදුනා නම් සෑම තැනම මට ඉඩම් තිබුණා නම් මේ ලෝකෙම අයිතිකාරයා මම නම් ඇයි මේ ඉඩමට මං ගැටෙන්නේ? සහෝදරයාට පූජා කරනවා කියන මානසිකත්වේ එනවා. මේ ලෝකේ මම කාපු නැති බතක් නැහැ. ලොරි ගණන් බත් කෑවා, වැව් ගණන් වතුර බිව්වා, සංසාරේ ඉපදිච්ච වාර ගණන ඒ තරම් වැඩි. එහෙනම් මේ බත් ටිකට මම මොකටද ගැටෙන්නේ? මේ ව්‍යංජන වලට මම මොකටද කෑදර වෙන්නේ? ව්‍යංජන මා පොළවේ පස් වලට වඩා කාලා, මා සාගරයට වඩා වතුර බීලා ඇයි මං තවත් ගැටෙන්නේ? අතේ තියෙන දානේ පූජා කරලා සාදුකාරයක් දෙනවා, වතුර ටිකක් බීලා භාවනා කරනවා. බලන්න මෛත්‍රිය එයා තුළින් පරිපූර්ණ වෙන ක්‍රමවේදය, මෛත්‍රිය එයා තුළින් සම්පූර්ණ වෙන ක්‍රමවේදය. මේ මානසිකත්වයේ එන්න ඕනේ. අපේ කුසගින්නට තියෙන බට්ටික පූජා කරන්න පුළුවන්කම තියෙනවා නම් මේ ලෝක සත්‍යයේ විමුක්තිය වෙනුවෙන් ඕනම වෙලාවක ජීවිත පූජා කරන මානසිකත්වය අපට තියෙනවා නම් මේ ලෝක සත්‍යයේ විමුක්තිය වෙනුවෙන් රාදවල් දෙකේ ඈරගෙන වැඩ කරන්න පුළුවන්කම තියෙනවා නම් කොච්චර වැඩ කෙරුවත් ලෝක සත්‍ය කරේ කලකිරීමක් ඇති වෙන්නේ නැතුව මා කරුණාව තව තවත් ප්‍රගුණ වෙලා මෛත්‍රිය තව තවත් වැඩිලා මේ සියලු සත්‍යෝ නිවනින් සැනසෙනකන් මම නිදා ගන්නෑ, විවේක ගන්නෑ. මට කවදාවත් විවේකයේ කියන වචනයවත් මට ආන්න පුළුවන් කමක් නැහැ කියලා පැය දෙක තුනක් නිදාගෙන රාත්‍රියේ දවාලේ මේ ලෝක සත්‍යයේ විමුක්තිය පිණිස සංසාර දුකෙන් එතර කරවීම පිණිස වැඩ කරනවා නම් මේක තමයි මෛත්‍රී පාරමිතාවේ ලක්ෂණය. මේ ගුණාංග හැම එකක්ම අපි තුල තිබුණා. රාදවල් දෙකේම ගීගේ නඩත්තුව පිණිස අපි මාන්සි උන් නැද්ද? රාත්‍රියට රුපියල් 2000ක් හම්බෙනවා වැඩ කළාම කියලා කිව්වොත් අතිකාල පැය වශයෙන් අපි මූණ වතුර වලින් හොද හොද ඈරගෙන වැඩ කෙරුවේ නැද්ද? එහෙනම් අපි ලෞකික ජීවිතයට පැවැත්මට පංචකාමයන් වලට අපි මෙච්චර කැප වුණා නම් ඇයි ලෝකෝත්තර ජීවිතයට මේ කැපවීම අපි තුල නැත්තේ? එහෙනම් අපේ ජීවිතයේ අපේ චරිතය ගොඩාක් විඩාවට පත් කරවලා ගැටීම් වලට භාජනය කරලා මේක දුස්සිය කරලා එහෙනම් මේ ඉමිදිරි පාන්දර අපි කල්පනා කරන්න ඕනේ. අපගේ ජීවිතය මේ ලෝකේ සෑම තප්පරයක් ගානේ මේ නාම රූප ධර්මතාවයත් එක්ක ගැටුණා. ගැටුණ එක විතරමයි කළේ, ගැටෙන එකමයි මං කරලා තියෙන්නේ. අද ඉඳලා මම මේ ලෝකේ කිසිම දෙයක් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. මම ගැටීම කියන ධර්මතාවයෙන් නිදහස් වෙනවා. අද ඉඳලා මම මේ ලෝකේ නිදහස් වෙච්ච මිනිසෙක් බවට පත් වෙනවා, නිරෝගිමත් කෙනෙක් බවට පත් වෙනවා, කිසිම නාමයකින් රූපයකින් දුක ලබා ගන්න නැති නිදුක් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. හැම තැනම මං අසුවපත් වෙලා, ඇයි හැම තැනම මට ප්‍රශ්න ගැටලු? අද ඉඳලා මම සුවපත් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා. සෑම තප්පරයක් ගානේ ඇසකන දිව නාසය සමසිත ගනුදෙනු කරන සෑම නාමයකින් රූපයකින් මම නිවන් දකිනවා. කර්ම ඇති නොවි මම නිර්වාණ තරලය තුල ජීවත් වෙනවායි කියලා අද ඉඳලා ප්‍රතිපත්තියක් අදමු. අද ඉඳලා අලුත් චරිතයක් අදමු. අද ඉඳලා අලුතෙන් තිසරණේ සරණ යමු, තුනුරුවන් සරණ යමු. එහෙනම් මේ ධර්ම දේශනාව, මේ මෛත්‍රී කමඨාන අපගේ ජීවිතයේ පාරමිතාවක් කරගමු. මේ ගැටෙන ස්වභාවය තේරුම් ගත්ත අපි අද ඉඳලා තථාගතයන් වහන්සේගේ සරණ යමු. සෑම දවසක්ම මෛත්‍රී භාවනාව සෑම මොහොතක් ගන්න අපි වඩමු. එහෙනම් මේ විදියට අපගේ ජීවිතයේම මේ ධර්ම දේශනාව බවට පත් කරලා, පාරමිතාවක් බවට පත් කරලා, මේ ජීවිත කාලය පුරාම මේ භාවනාව වඩලා, ගැටීමේ ස්වභාවයෙන් නිදහස් වෙලා, මේ ලබාපු මිනිස්සුත් භවයේ තුල ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියටපත් වෙලා පිරිණිවෙන්න අවශ්‍ය කටයුතු මේ ධර්ම දේශනාව කමඨාන භාවනාව තුල අපි සියලු දෙනාටම සිදු වේවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.